පටිසංසාර උත්‍යස්ස ආචාර කුසලෝ සියා තතෝ පාමුජ්ජ බහුලෝ දුක්ඛස්සන්තං කරිස්සති. Let him be cordial in his ways and refined in conduct. Filled thereby with joy, he will make an end of suffering. Pháp Cú câu 377. Như hoa Vatsika quăng bỏ cánh úa tàn, cũng vậy vị tỳ kheo hãy giải thoát tham sân.